අනාගතයේ මේ රටේ මුදල් ලේඛකය වෙන්නේ දැනුම. කිසි කෙනෙකුට මේ තාක්ෂණ ලෝකයේත් එක්ක ඈත් වෙලා දැනුම නැතුව ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ ආදරණීය දරුවන්ට අද මේ ජයග්‍රහණයෙන් තුලින් අද මේ මෙතන ජයග්‍රහණය කරා හෝ නොකරා මේ ආපු ගමන තුල තමා ගැන විශ්වාසයක් ගොඩ නැගෙනවා. මොකද්ද මේ විශ්වාසය? අනාගතයට මූණ දීමේ විශ්වාසය. පාසල් දරුවන් හැටියට ඔබ සියලු දෙනාට තියෙන ප්‍රධානම දේ තමයි ඇති කළ ගත යුත්තේ අදිෂ්ඨානය. ගරු ඇමතුමා කිව්වා වගේ ඕනෑම දෙයකට අදිෂ්ඨානය තමයි වැදගත් වෙන්නේ.